සම්මුතිවාදී ආණ්ඩුවක් හැදුවේ රටේ යහපාලනය වෙන්න ජනතාවට වග වෙන්න. නමුත් දැන් පාලනයේ පිළිබඳ විශ්වාසය කිරු දෙනවත් ඇලලා තියෙනවා. දැන් යහපාලනය කියන එක අතීතෙට ගිහිල්ලා ඒක දැන් කෞතුකාගාරයේ තියෙනවා. මේ තත්ත්වය තුළ තවදුරටත් යහපාලනය බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ නවුරා. සීතල යුද්ධයක් තියෙනවා. කනිදාස් පක්ෂය නැත්නම් දෙපැත්ත එක්සත් ජාතික පක්ෂයේ කොටසයි ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොටසයි අතර සමාදානයක් නැහැ. මේ තත්ත්වය තුළ කොයිතරම් දුර යන්න පුළුවන්ද කියලා අපිට සැකයි. ඉතින් නිතර ආණ්ඩුවේ මූණ වෙනස් වෙන්න පුළුවන්. හැමතිස්සෙම වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ කියන්නේ හැමදාම ආණ්ඩුව නිදි ඉස්සර වෙන විදිහට. ආණ්ඩුව ස්ථාවර තැනකට එන්නේ කවුදද කියලා කාටවත් තේින්නේ නැහැ. එහෙම එන්නත් බෑ. ආර්ථික, දේශපාලන, සමාජීය, සත්ත්ව රටේ ජීවිලා තියෙනවා.